දැන් අපි වෙළඳ පොළ දැනගෙන මේ වගා කරන්නේ. තක්කාලිකයන්කෝ වවනවා වවනවා වවනවා. වෙළඳ පොළට එනවා. කියන්න රජයට වැඩ පිළිලක් තියනවාද? එක තක්කාලි ගෙඩියක් ගබඩා කරලා තියාගන්න. මහින්ද ජානුර තිබ්බද? නැහැ. දැන් ශ්‍රී ලංකාව එකයි UMP එකයි දෙක එකතු වෙලා ආණ්ඩුවක් කරනවා. එක තක්කාලි ගෙඩියක් තියාගන්න පුළුවන් තැනක් තියනවද කියලා අහමු කෘෂිකර්ම ඇමතිගෙන්. දුමින්දගෙන්. රජයට වැඩ පිළිලක් තියනවාද? වෙළඳ පොළට තක්කාලි ගියාම පාරිභෝගිකයෝ කිලෝ එක කිලෝ එක අරන් ගිහලා තමන්ගේ ගෙදර ෆ්‍රිජ් එකේ දාගෙන ටික ටික ගන්නවා. ආණ්ඩුවර ෆ්‍රිජ් එකක් නැහැ. තක්කාලි කිලෝ 10ක් දාලා ටිකටික වෙළඳ පොළට එවන්නේ. එහෙම සලස්මක් නැහැ. ගබඩා කිරීමේ සලස්මකුත් නැහැ. වගා කිරීමේ සලස්මකුත් නැහැ.